ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්මස්වාමීන් වහන්සේ. Thank you.

අනිත් කාර්යයේ පරිමුඛ සැපයෙන් කාර්යජීවීව ආනාපාන සතිය නඩත්කන හොඳට ජීවිතය

පහත් පහත් අවස්ථා විකාශ කතාවෙන් දෙකෙන් නේද පහදා ගන්නවා කියනවා. පළවෙනි ගණන රුධිරමාර්ගයේ 1 1 1 1 ගණන් ගන්නවා. ඊළඟට දෙකෙන් රුධිරමාර්ගයේ 2 2 1 ගණන් ගන්නවා. තුනෙන් 3 3 4 ගන්න 4 4 5 ගන්න 5 5 කියලා ගණන් කර ගන්නවා. ඊළඟට ආයමත් මුලේ ඉඳලා 2 2 3 4 5 කියලා සුමාරය ගණන් කර ගන්නවා. ඊළඟට ඉතින්දල රුධිරමාන හතක් ගණන් කර ගන්නවා. ඊළඟට ඉතින්දල රුධිරමාන හතක් ගණන් කර ගන්නවා. ඊළඟට ඉතින්දල රුධිරමාන ගණනක් ගණන් කර ගන්නවා. ඊළඟට ඉතින්දල රුධිරමාන 10ක් ගණන් කර ගන්නවා. 10ක් වතා ඇතේ දෙවියන්ගේ නාටකම 10ක් වතා අපේ නවත්තමින් ගන්න. ඒක මෙන්න මේ සත්‍ය හයක් මෙතන දෙනවා. ඉතින්දල 5ක් ගන්න සත්‍යය නාම අගති ලැබුණ තේරුම් කරන්න පුළුවන්.

චේතුකාර සමාධියක් අරකලා සමාධියක් එකන චිත්ත විද්‍යාවයි. ඊළඟට මේ චිත්ත විද්‍යාවේ සමාධියට සම්බන්ධ යෝගාවචරයන් වහන්සේ විදර්ශනාව හැරෙනවා. ඒ විදර්ශනාව හැරෙන්නේ දැන් මේ ආත්ම ප්‍රඥාන්නේ සත්‍ය සුද්ධිනේ Thank you.

අයංකෝ විචේ සානාපානසති කාරිතෝ බෞලියකතෝ මේ ආනාපානසති භාවනාව කායික බෞලියකත දලන සංකෝචයේ පරිණතෝච සාන්ත වෙනවා ප්‍රමිත වෙනවා හතේ තනකෝත ප්‍රධානින්න වීද වෙනවා සතෝ කියාරෝ තපර්ඥා කල දෙනවා උත්සන් උත්සන්නේ තාපකේ අතුලේ ගාමයේ කාමකේ අන්තර ගාමයේ දියුත සංයතේ සතේ ගම්වන් වීදි අතුල විකාරක පහළ වෙනවා නම් ඒ මොහොතේ ඒ තනියමී අතුල ප්‍රාණේ කඳාම අභිති ඒ කියන්නේ ආනාපාන ප්‍රතිභාවනා උපක්‍රේත ධර්ම රාශියක් වෙනවා සෝතාපන්න ධර්ම අපි තේරුම් කරගන්න ඕනේ. ආනාපානසතිය ගැදීමේදී අතරමං බොලි ඉදිරියට ගමන් කිරීමේ සිදුරලා අපි තේරුම් කරගන්න ඕනේ. ඒවා ගැන වැඩිදැයි බලපෑමෙන් භාවනාවන් ගන්න කල්යාණ මිත්‍රයන්ව සාකච්ඡා කිරීම එතමනකින් නන්දරේතේ තමන්නක් නේබා හදාගන්නේ මේ භාවනාවේ ඉදිරිින් කරගන්න අපට පුළුවන්කම තියෙනවා. ඉතින් වාගේ ආනාපානසති භාවනා වැඩිමේදී හිරේක පරිසරය අවශ්‍යයි. අනිත් කාරණය මේක සාමාන්‍ය කාරණේ වශයෙන් සාමදාම කරන්නට පුළුවන් තෝරන්නේ අද මේ කෝදාසේ භාවනා කරනවා ඊළඟට මාර්ගයක් වෙනවා භාවනාවක් කරනවා කියන ජීවන අත්දැකීම පාස්වන්නේ හැමදාම සමාජයේ හිමිකතා කරන ආහාර විරණ වගේ භාවනා විරණයක් පුරුදු කරන්න තෝරන්නේ අපි සාමදාම ගුණ තෝරනවා එවැනි සාමදාම අපි භාවනාවෙන් අපේ සිත තෝරන්න තෝරන්නේ සාමදාමයේ අඳුන් අඳිනවා එවැනි භාවනාවක් අපි හැමදාම නිකන් තෝරන්නේ අපි සාමදාම ආහාර පාන ගන්නවා එවැනි භාවනාවේ ආහාර පාන අපි හැමදාම ගන්න තෝරන්නේ අපි සාමදාම සාමයේ කරනවා විදා ගන්නවා එවැනි භාවනාවකින් අපි හැමදාම සිත නිදා ගන්න තෝරලා සතක් වන්න තෝරන්නේ මේ විදිහට සාම ආස්නාවකම සාම දිනක දිනමේ භාවනාවක් නෑවත් දිනු කර ගන්නවට සමපතාව පූර්ණයේ නැතිනතාවගේ සාපර්තකාරී නිරන්තර ප්‍රාකාරයක වලිතා භාවනාවේ පළවිපා කර්ජති මහන්තක් යෙදිනදා දක්ෂිනක ලැබෙනවා. ඉතෝකෙන් භාවනාවක් වදන්න වදන්න විසිනතාව භාවනා රැගෙනවා. භාවනා රැගෙනවාම තමයි රැතු. සියලුම ප්‍රශ්න විසිනලා නිරන්තරයෙන් තනතින ජීවිතයක් ගත කරගන්න සමත් වෙනවා. මෙන්න මේ නිසා භූමි තනතින සත්‍යඥා වූ ආශ්‍රාවක ජීවිතයක් ගත කරන්න කැමති තැනක ලැබුම මේ ආනාපානසති භාවනාව අනිවාර්යයෙන්ම පුරුදු කරගන්න ඕනේ. අත්වාසයෙන් එදින ප්‍රාණපදීවරණය පමණක් පිළිස නෙවෙයි. මූලතෝ ජීවිතේ ගල භාග්‍යවන්ත ජීවිත සංසාරේ දුර්ලභයි අපට දුර්ලභ භාග්‍ය සම්පත් කියන්නම ලැබගත් වෙනවා බුද්ධ ශාසනය ලැබගත් වෙනවා උතුම් මනු ශාසනය ලැබගත් වෙනවා ඉන්ද්‍ර සම්පත් ලැබගත් වෙනවා සතන් පරිත්‍ය ලැබගත් වෙනවා සද්ධර්ම ශ්‍රවණය ලැබගත් වෙනවා කල්යාණ මිත්‍ර සංසේවනය ලැබගත් වෙනවා මොනවාගේ දුර්ලභ භාග්‍ය කියන ලැබුණ අපි සෑමදෙනා භාග්‍යවන්ත නිසා අත්‍ය මාර්ගයේ භාවනාවන් රැකුව මේ ජීවිතේ නිම තමගේ පාරමිතාවෙන් පස්සේ තිබුණා නා සෝවාන් සකදාගාමී අනාගාම පරිවර්තන මාර්ගඵල කිහිපෙකම සමාමහන්වන්දිනේ තමන් විසින් ඉදිරිපාලන මාර්ගයේ ප්‍රතිපත්තාන සූත්‍රයෙන් ඒකනාමක වදාලා යෝසෝති විච්ඡේදයේ සත්‍යව ප්‍රතිපත්තානේ සේවම් භාවයේ සත්‍යවස්තාවේ සත්‍යින්නම් පදානං අනුතරං පදං පාටිසංතං විච්ඡේදානේ අඤ්ඤා පතනෝ පාදිතේ අනාගාමිකා යම් කෙනෙක් මාළදාලනේ ප්‍රතිපත්තානේ ගදි නැතිවට හත් අවුරුද්දක් සිටින්නේ යද්දී මේ සිනතාවට මේ ජීවිතයේ දෙන හරියක් මාර්ගඵලයේ වූ අනාගත මාර්ගඵලයේ ඒ සාර්ථකයෙන් ලැබෙනවා කියලා උපාසය දෙන්නා කරා. මේ ජීවිතනාතේ හත් අවුරුද්දක් නොකඩනාවේ භාවනා ගදී පිළිගන්නවායි. සමහරවිට හත් අවුරුද්දක් මෙහි කරලා කිසි කාලයකදී මේ ආනිසංස ලබන්න පුළුවන්. එනිසා භාවනාව ගැන හොඳට තේරුම් අරගෙන අකම්බල සාකච්ඡාවේ වාක්‍ය නිසංකරව මේ භාවනා දිනපතා කරන්නට අපි පුරුදුෙන්ට බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන්න ඕනේ. භාවනාවක් කිරීමට පළමුවෙන් මූල කෘතිය තේරුම් ගන්න ඕනේ. භාවනාවක් කිරීමට පළමුවෙන් තමයි සීල පිළිසිදු කරගන්න ඕනේ. සීල පිළිසිදු කරගෙන සුමුරුවන්ට ජීවිතේ පූජා කරගන්න ඕනේ. සුමුරුවන්ට ජීවිත පූජා කරලා දෙවියන් දෙවියන්ගේ ඒ භාවනාව දිනෙදිම සමාගයේ පහසුකම් පහසුකම් ගන්නට සිදු කරන්න පුරුදු කර ගැනීම නිසා නම් වූ භාවයේදී භාවනාවේ ආනිසංස ගැනීමේ සෝතේ නිඳයන් සෝතේ අවධියෙන් නතුත් වෙන නොතේම ජීවන්ත මනසයන්ට ප්‍රයෝජනවත් ජීවන් ආරක්ෂාව ගැනීම එවැනි අනුකූල වැඩ කිරීම එවැනි චිත්ත සමාධිය ලැබීම නිවනේ සහපත්කම ඇතිවීම මනෝලාර නිවනේ කටයුතු කිතේ කටයුතු සඵල වීම ආදී ආනිසං දෙකිනදාම දකින්න ලැබෙනවා කි මේ ආනිසං ගන්න බැරි භවනා මාර්ගයේ සියලු ගමන් කරලා තරුණේ සදාහතල පස්සේ සුද්ධි කරන්නේ සිටි ජීවන කරගෙන ඉන්නා අවසානයේ සමාපතු ලෝකයාට පින් අනුමෝදන් කරමින් කරමින් අපේ ආශිර්වාදයේ මුදින් සමුනා ගන්නවා. ආකාශත්ථා ච භුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්ථා ච භුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශත්ථා ච භුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. පංචශීලයේ පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් කුසලානිසංස බලයෙන් රත්නත්‍රයන් භාවයෙන් සැමත මෙලෝ පරලෝ ජයග්‍රහණ යති කෙලවර පැතු බෝධියෙන් අජරාමර සාන්ත අමා මහ නිවන් සුවක් වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී සම්මත්තානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්ජන් වහන්සේ.